සාදු සාදු සාදු නමස්කාර වේවා බුදු රුවනට සමදා මම බුදු සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු රුවනට සමදා සරණ සරණ යමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයං ආතාපි නිපකෝ බික්ඛූ සෝයිමං විජඨේ ජඨන්ති හොමිනිස් ටු ද එක්සෝඩඩ් වන් ද වර්ඩි වන් ද පර්ෆෙක්ට්ලි එනලයිටන්ඩ් වන් සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්තුනි ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ ගරුතර මහා සංඝරත්න අවසරයි මෙම විහාරස්ථානයේ මාසිකව පැවැත්වෙන භාවනා වැඩසටහනයි අදත් මේ අප ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ ගෞතම සම්බුද්ධ ශාසනයේ සනාතන රැකවරණ උදෙසා පැවැත්වෙන භාවනා සම්භාෂණයෙහි අද දින පස්වෙනි වැඩසටහනයි මේ වසරේ අපි පැවැත්වෙන්නේ. 2018 වර්ෂයේ අවසන් වැඩසටහන විදිහට මේ වැඩසටහන අපි පවත්වන්නේ මේ අවුරුද්ද පුරා පින්තුන් සිදකලා වූ පින්කම් සිහිපත් කරනට එළඹෙන නව වසර වඩාත්ම ධර්මයට නැඹුරුව වඩාත්ම ප්‍රබෝධවත්ව වඩාත්ම දිනෙන් දින දුකේ නිදහස් වෙන විදිහට අපේ ජීවිතයේ කටයුතු සම්පාදනය කරගන්න පුළුවන් විදිහට අවවාද අනුශාසන ලබා දෙමින් සිදු කෙරෙන භාවනා වැඩසටහනයි දැන් අප මේ ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. පින්තුනි අපේ මේ මනුස්සාත්ම භාවයක් ලැබුවේ සසර බොහෝ කාලයක් කරපු මහත් වූ පින්කමක ආනිසංසයක් විදිහට. සද්ධර්මයේ ශ්‍රවණය කරපු පමණට තමයි අපේ ජීවිතයේ කොච්චර වටිනවාද කියලා අපට තේරෙන්නේ. කල්යාණ මිත්‍රයන් ගුණ ගැහුනොත් තමයි ඒ කල්යාණ මිත්‍රයන් වෙතින් සද්ධර්මයේ ශ්‍රවණය කරනකොට තමයි අපේ ජීවිත කොච්චර වටිනා ජීවිතද කියලා අපට තේරුම් යන්නේ. ඉතින් ඔබ නිතරම ධර්ම ශ්‍රවණය කරන හැටියට ඔබට තමන්ගේ ජීවිතයේ වටිනාකම දිනෙන් දින වැඩි වෙන ආකාරය තේරුම් ගන්නට පුළුවන්. ඉතින් විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප සසරෙන ගමනේදී අපි විඳ අපමණ දුක්ඛම් කටළු ගැන උන්වහන්සේ සර්වඥාණයෙන් අවබෝධ කරගෙන අපට දේශනා කළා. මේ සසරෙන ගමනේදී අපි වැඩිපුර ජීවත් වුණේ සතර අපායේ. මනස ලෝකයේ, දිව්‍ය ලෝකයේ, බ්‍රහ්ම ලෝකයේ වැනි තැනක අපි උපදුණා නම් ඒ ඉතාම ටික කාලයයි. බුදුහාඳුර දේශනා කරනවා පෘථග්ජන සත්‍යයට මේ සසර ගමනේදී හරියට සතර අපාය කියන එක ඕ මහගෙදර වගේ තමගේ නිවස වගේ කියලා. අපි කොහේ ඈත ප්‍රදේශයකට ගියත් අය ගෙදර යනකම් හිත හිත ඉන්නේ නේද? ගෙදර ගියාට පස්සේ තමයි අපට සැනසීමක් විදියට බොහෝ විට හිතෙන්නේ. ගෙදර තමයි අපේ අවසාන නවාතැන වෙන්නේ බොහෝ විට. පින්නතුනි සසර සැරිසරන කෘතඥ සත්‍යයන් හැටියට අපට සෝවාන් වෙනකම් මේ සුගතිය කියන එක ආගන්තුක ස්ථානයක්. අපි වැඩිපුරම දෙන සතර පායි. ඉතින් අන්නේ සතර පායෙන් මුදවලා සැබෑ ස්ථාවර සුගතියකට අපේ හිත පිහිටවන්න තමයි බුදුහාඳුර අපමණ කරුණාවෙන් අපට මේ දහම කියා දුන්නේ. බුදුහාඳුර දේශනා කරනවා අපි මේ සතරෙන ගමනේදී සතර පායේ විශේෂයෙන් සතු සිව්පාවල ඉන්න කාලේ අපි අනුතුරු වලට පත් වෙලා අපේ ගෙල සිඳපු වාරවල අපේ ගෙලින් ශරීරයෙන් නික්මෙච්ච ශරීරයෙන් නික්මෙච්ච රුධිරය ලේකට කරෝතින් මේ මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක අතිශෝක්තියක් කියලා. පින්නදුන් වෙනත් උපමාවක් නැති නිසා බුදුහාඳුර සාගරයේ උපමාව ගත්තේ. ඊට වඩා ලොකු උපමාවක් තිබ්බනම් ඒක තමයි ගන්නෙ. ඊළඟට බුදුහාඳුර දේශනා කරනවා මනස ලෝක ඉපදුනත් අපි අතීතාත්ම භවවල අපේ ළඟම ඥාතීන් අපේ අම්මා තාත්තා දරුවන් සහෝදර සහෝදරියන් ඥාතීන් මේ අය මියගිය අවස්ථාවල අපේ නෙත් දෙකෙන් ගලා ගිය කඳුළු එකතු කරවතින් මේ මහා සාගරයේ ජලයට වැඩි කියලා. මෙන්න මෙවැනි අතිශය දුක්ඛදායී ජීවිතයක් අපි මේ සසර ගත කරන්නේ. අන්නේන ගමනේදී මේ ලැබිච්ච මනුස්ස ආත්ම භාවය අතිශය දුර්ලභ බුද්ධෝත්පාදන කාලයේ අපට හරියට කාන්තාරයක් මැද යනකොට මුණ ගැහිච්ච ෂේම භූමියක් වගේ. මෙන්න මේ සත්‍ය අවබෝධ කරගතුනෝ නැති අය වහවහාම තමන්ගේ ජීවිතවලින් ප්‍රයෝජන ගන්නට උත්සාහ කරනවා. Dear friends in the Dhamma, Buddha explained the value of our life. We have been coming for a long time in this sankharic journey. In this journey, we have received a blissful life really. Mostly, we were in for health. That is why Buddha explained the importance of our valuable life. If someone has this understanding, he tries to overcome suffering and have a very strong, powerful situation for the blissful life. And also we try to overcome suffering as much as we are possible. That is the thing that we should do as intelligent and faithful persons in the Triple Gem. First of all, we are going to observe five precepts. Please say Namo Tassa three times. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယං තේ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ තේ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ තේ සංඝං සරණං ගච්ඡාමි තတိယံ තේ බුද්ධං සරණං ගච්ඡාමි තတိယံ තේ ධම්මං සරණං ගච්ඡාමි තတိယံ තේ සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. පින්නතුනි, මේ සම්බුද්ධ ශාසනය නැමැති ඊටාම අනර්ග පියුම් විරෙහි අපේ ශ්‍රද්ධාව නැමැති බීජය වපුරලා අපේ ජීවිතයේ නැමැති පුෂ්පය කුසුම සද්ධර්මයේ නැමැති සූර්යාලෝකයෙන් විකසිත කරගන්නටයි අපි මේ වැඩසටහන් වලට සහභාගී වන්නේ. පින්නතුනි, මේ සද්ධර්ම මාර්ගය තුළ ප්‍රධානතම අංගයක් තමයි ශ්‍රද්ධාව කියන කාරණය. ශ්‍රද්ධා මූලික සම්බේධ කුසල ධම්මා කියලා බුදුහාඳුර විස්තර කරනවා. ශ්‍රද්ධාව තමයි හැම කුසලයකම ආරම්භක පියවර කියලා. ශ්‍රද්ධාව කියවහම බොහෝ විට අපට හිතෙන්නේ බුදුහාඳුරට ගරු කරන එක, ධර්මයට ගරු කරන එක, සංඝරත්නයට වඳින එක කියලා. ඒක තමයි සාමාන්‍ය අර්ථය පිටුනි. නමුත් ඊට වඩා ගැඹුරු අර්ථයක් ශ්‍රද්ධාව කියන එක තියෙනවා. සද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියනවා. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය විශ්වාස කිරීමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රද්ධාව විශ්වාස කිරීම. If you have a confidence in Buddha's enlightenment, that is the saddha, that is the faith for confidence in Buddha's enlightenment. පින්නතුනි, මෙන්න මේ ශ්‍රද්ධාව තිබුණු තරමට තමයි අපට මේ ධර්ම මාර්ගය යන්නට වඩාත්ම ඌමනාවක් උනන්දුවක් ඇති වෙන්නේ. ඒකට හේතුව තමයි අපි මේ ජීවිතය ගත කරන බොහෝ දේවල් අපට බොහෝ වටිනා දේවල් කියලා හිතෙන්නේ. අන්නේ දේවල් නිසා තමයි අපට ඇතැම් විට ධර්මයේ හැසිරීම අවස්ථාව අපි අතින් ගිලිහෙන්නේ. පින්නතුනි, බුදුහාමර දේශනා කරනවා අපට නියම මානසික සුවය ලබා ගන්න නම් අද මේ මොහොතේ අපේ මනසට එන දුක් පීඩා ටිකේ නිදහස් වෙන නම් අපි වහ වහාම මේ ගත කරන ජීවිතයේ අපි දැන් මේ හිතන විදිහේ වෙනසක් වෙන්න ඕන. බොහෝ විට අපි දුකේ නිදහස් වෙන කියලා කරන්නේ ඉගෙන ගන්න එක, රැකිරක්ෂා කරන එක, දරුව පෝෂණය කරන එක, මේ වගේ දේවල්. පින්නතුනි, මේ දේවල් වලින් අපට යුතුයකම් එකක් කරන්න පුළුවන්, මිල මුදල් ටිකක් හරි අම්බ කරන්න පුළුවන්. නමුත් පින්නතුනි, දුකේ නිදහස් වෙන නම් බෑ. දුකේ නිදහස් වෙන නම් පින්නතුනි, ඒ දුක ඇති වෙන ආකාරය ගැන අපිට පැහැදිලි අවබෝධයක් තියෙනට ඕන. යම් කෙනෙකුට විශ්වාසයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ තුලින් පමණයි සැබෑ විමුක්තිය, සැබෑ මානසික දුක නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ කියලා පින්නතුනි, අපි ජීවිතයේ ධර්ම ශ්‍රවණය කිරීමත්, ධර්මයෙන් හැසිරීමත් ජීවිතයේ ප්‍රධානතම අංගය කරගන්නවා. ඇයි ඒකට හේතුව? අපි ජීවිතයේ යම් යම් දේවල් කරන්නේ දුකෙන් නිදහස් වෙන නම් පින්නතුනි, ඒ දේවල් වලින් ඇත්තටම දුකෙන් නිදහස් වෙන්න බැරි නම් අපි බුදුහාඳුරන්ගේ සම්බුද්ධත්වයේ විශ්වාස කරනවා නම් මෙන්න මේ ධම්ම අගෝස්සේ හැකිතාක් ඉක්මනින් අපි මේ ධර්මයට එන්නට ඕන. අපේ ඇසට රූපයක් පේනකොට ඒ ඇසට පේන රූපයෙන් එන දුක් ටිකෙන් අපට නිදහස් වෙන නම් අපට යම් කිසි කෙනෙක් බනිනකොට ඒ ඇහෙන ශබ්දයෙන් ඒ දුකෙන් අපිට නිදහස් වෙන ඕන නම් අපට මනසට සිතුවිල්ලක් එනකොට ඒ එන සිතුවිල්ලෙන් අපට දුකක් පීඩනයක් එනවා නම් අන්න ඒ ටිකෙන් නිදහස් වෙන කැමති නම් අපි ඉක්මනටම පින්නතුනි මේ දුක හටගන්න හැටෙත් ඒ දුකෙන් නිදහස් වෙන ආකාරයත් දැනගන්නට ඕන. බොහෝ දෙනෙක් ධර්මයට එන්නේ එක්කෝ පරලෝ සුගතිගාමි වෙන්න, නැත්නම් ජීවිතේ අන්තිම කාලේ නිවී සැනසෙල්ලෙන් මැරෙන්න තමයි කියලා හිතාගෙන තමයි බොහෝ දෙනෙක් බණ අහන්නේ, පන්සලට උදව් කරන්නේ. පින්නතුනි එහෙම දෙයකට නම් අපි මෙච්චර මහසිනේගේ තේරුමක් නැහැ. අපට ධර්මයේ ඕනේ පින්නතුනි මේ මොහොත තුලම දුකෙන් නිදහස් වෙන්න. ධර්මයේ විශේෂ ගුණ දෙකක් තියෙනවා. සාන්දෘෂ්ටික අකාලික කියන ගුණ දෙකක්. සාන්දෘෂ්ටික කියලා කියන්නේ මේ ජීවිත කාලය තුළදීම අපට මේ ධර්මයේ ප්‍රතිඵල ලබන්න පුළුවන්. අකාලික කියන්නේ කල් නොගොස් මේ මොහොතේදීම දුකෙන් නිදහස් වන ආකාරය අපට තේරුම් ගන්න පුළුවන්. යම් කෙනෙකුට මේ අවබෝධය ලැබුණා නම් පින්නතුනි එයා ජීවිතේ ඉක්මනටම කරන දේ තමයි ධර්මයේ හැසිරීම. ඇයි ඒකට හේතුව? අපි මහා දුක් එකක් දුකට හේතු දෙකක් තියාගෙන ඉන්නේ. ස්වාමීන් වහන්සේ කෙනෙක් හොඳ උදාහරණයක් කියනවා. අපේ කෝච්චියේ රේල් පාරට බෙල්ල තියාගෙන කෝච්චිය යනකම් බලන් ඉන්නවා කියලා. පෘථග්ජන කෙනාගේ ජීවිතය කියලා කියන්නේ ධර්මයේ නොවසන කෙනාගේ ධර්මයේ නොහැසිරෙන කෙනාගේ ජීවිතය කියලා කියන්නේ කොයි වගේ දෙයක්ද? ඔව් රේල් පාරට බෙල්ල තියලා කෝච්චිය යනකම් බලාගෙන ඉනවා වගේ. ඇයි එහෙම කියන්නේ? අපි පෙනුතුනේ ජීවිතයේ දුක් ටික දැන් ළඟ ළඟම එනවා අපේ. ලෙඩ දුක් ටික එනවා, ළඟම ඉන්න ඥාතියගේ ඩියෝයන්ට් එක එනවා, මහලු වීම, මරණය කියන මෙන්න මේ කෝච්චි ටික කේලියට දැන් ගමන් කරමින් ඉඳි ළඟා වෙමින් ඉන්නේ. අපි හැමෙදෙද්දී කෝච්චියේ බෙල්ල තියාගෙන hina වෙවේ අපි ඉන්නවා. පෙනුතුනේ මේ කෝච්චිය අපට නවත්තන්න බෑ. නමුත් අපිට එකක් කරන්න පුළුවන්. මොකද්ද? අපිට රේල් පීඩෙන් අපි බෙල්ල පැත්තකට ගන්න පුළුවන්. ඒ නිසා අපට මහලු වෙනක නවත්තන්න බෑ. ලෙඩ වෙනක නවත්තන්න බෑ. අපේ ළඟම ඥාතීන් දිනෙන් දින මරණයට ලං වෙනක අපට නවත්තන්න බෑ. අපේ ජීවිතයත් ටිකෙන් ටික වයසට යෑම මරණයට යෑම අපට නවත්තන්න බෑ. ඒව හරියට අර රේල් පාරේ යන කෝච්චි වගේ. අපිට තියෙන ඉක්මනටම මෙන්න මේ දුක් ටික එනවා නම් ඒ දුක් ටික නිදහස් වෙන මාර්ගය හරියට තේරුම් අරගෙන අපි නිදහස් වීමයි තියෙන්නේ. එතකොට අපි මහලු වුණත්, ලෙඩ වුණත්, ළඟම ඥාතියෙක් මිය ගියත්, අපි මරණයටපත් වුණත් ඒ දුක් ටිකෙන් අපි නිදහස් වෙනවා. මෙන්න මේ නිදහස් වීම ලබන්නයි පින්නතුනි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ. ඒ ආරම්භක පියවර තමයි පින්නතුනි. අපේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මෙන්න මේ ඉන්ද්‍රිය වලට ලක්වන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටම්බ කියන මෙන්න මේ පංච විඥානය තුළ හිත බැස ගන්න ස්වභාවය ටිකෙන් ටික අඩු කරලා මනස පැත්තට අවධානය යොමු කිරීම. දැන් අපි ඇසට රූපයක් දකිනකොටම බාහිර රූපයක් තියෙනවා කියලා හිතලා ඒ රූපය හඳුනාගෙන ඒ රූපේ ඒ විදිහටම තියෙනවා. මේ පෙන්නේ මගේ පුතා, මගේ දුව, මගේ ගෙදර, මගේ වාහනය, මේ ආදී වශයෙන් කියලා අපි බාහිර රූපයේ ඒ විදිහට තියෙනවා අය කියලා බාහිර රූපය තුල හිත බැස ගන්නවා. පින්නතුනේ බාහිර රූපය තුල හිත බැසගත්තොත් අපේ රේල් පාරේ බෙල්ල තියාගෙන වගේ තමයි. ආයි මරණයෙන් මෙහා දුකෙන් මෙහා අපට නිදහසක් නැහැ. බාහිරට ඇසට පේන රූපය මේ පේන්නේ දුවයි කියලා හිතුවොත් ඒ දුවගේ අකීකරුකම් ටික ඔක්කොම අපට බාර ගන්න වෙනවා. ඒ පුතා අකීකරු වෙනකොට ඒ ටික අපට බාර ගන්න වෙනවා. ඒ ඥාතිවරය ලෙඩ වෙනකොට ඒ ටික ඔක්කොම අපට බාර ගන්න වෙනවා. මෙන්න මේ අවබෝධය තියෙන කෙනා පින්නතුනි අර බාහිර දේවල් දකිනකොට සත්ව පුද්ගල සංඥාවෙන් බැස ගන්න ගැටි අඩු කරනවා ටිකෙන් ටික. මෙන්න මේකයි පළවෙනි පියවර. පින්නතුනි මෙන්න මේ අවස්ථාවෙන් අපි නිදහස් වුණොත් අපි මහා බරක් බිමින් තිබ වෙනවා. ඒකෙන් කියන්නේ තමන්ගේ දරුවෝ ටික දාලා ඉන්න කියලා. දරුවන්ට පින්නතුනි දැනටත් වඩා කලින්ටත් වඩා හොඳට දරුවන්ට සලකනවා. ඒ වගේම එයා බලන්නේ තමන්ගේ නිදහස. තමන්ගේ දුක් පීඩාවලින් නිදහස එයා බලන්නේ. සාමාන්‍ය ලෝකේ දරුවන්ගේ ඥාතියන්ගේ නිදහස වෙන කියලා මොකද්ද සිදු කරන්නේ? දරුවන්ට ඉක්මනට උගන්වලා ඉක්මනට විවාහ කරලා දෙනවා. දුන්නට පස්සේ දරුවෝ ළඟවත් නැහැ. ඔන්න තමන් නිදහස් වුණා කියලා බොහෝ දෙනෙක් ඉඳන් ඉන්නේ. පින්නතුනේ මේක බුදුදහමේ කියන නිදහස නෙවෙයි. තමන්ගේ දරුවා උකුලේ උඩ තියාගෙනම තමන්ට දරුවගෙන් නිදහස් වෙන්න පුළුවන්. දරුවා විවාහ කරලා දෙනකම් බලන් ඉන්න ඕනේ. දරුවටත් තවත් දරුවෝ ලැබෙනකන්, ඒ දරුවෝ ටිකක් ලොකු වෙනකන් නිදහස ෆ්‍රීඩම් එක බලාපොරොත්තු වෙන්න ඕනේ. තමන්ගේ දරුවා අතේ තියන් නැලවෙලි කියද්දිම, දරුවෝ පාසල යවද්දිම ඒ මොහොතේම දරුවන්ගේ නිදහස් වෙන්න පුළුවන්. කොහොමද නිදහස් වෙන්නේ? දරුවන්ගේ වගකීම ටිකෙන් පෑහැරලද? නෑ. දැනටත් වඩා හොඳද දරුවන්ට ඒ යුතුයකම් එක කරමින් පිනතුනි. ඒ දරුවන් නිසා ඇතිවන දුක තේරුම් අරගෙන අන්නේ දුකෙන් නිදහස් වෙන්න. අන්නේ දුකෙන් කෙනෙකුට නිදහස් වෙන්න පුළුවන් නම් දරුවෝ ඉන්නවද නැද්ද කියන එක නෙවෙයි ගැටලුව. දරුවා කුඩා කාලේදීම හොට නිදහස් වෙන්න පුළුවන්. ඇයි දරුවගේ ඕනම අනතුරකදී ඒ දුක් ටික තමන්ට ඇති නොවන විදියට තමන් දුක් ටික නිදහස් වෙනවා. බන්දුල මල්ලිකාව ගැන ඔබ දන්නවා. බන්දුල මල්ලිකාව කියන්නේ දරුවන් 32 දෙනෙක් සිටිය කාන්තාවක්. ඇය ඒ දුකෙන් නිදහස් වුණා. ඔබට වඩා හම්බන් දරුවෝ හිටියා. ඔබට වඩා බොහොම දක්ෂ ස්වාමියෙක් හිටියා. අන්න ඒ අයට උපරිම සලකමින් මේ කාන්තාව ඒ දරුවන්ගේ සියලුම දුක් ටිකෙන් නිදහස් වුණා. ඒ දරුවෝ ජීවත් වෙන කාලෙදිම. ඒ දරුවෝ ටික ඔක්කොම ස්වාමි පුරුෂයා ඇතුළු 33 දෙනාම යුද භූමියේදී මරණයට පත් වුණා කියලා නිවේදනය එනකොට ඇය දුකෙන් නිදහස් වෙලා. ඇයට කිසිම දුකක් නැහැ. පින්නොතනි මෙන්න මේ රැකවරණයයි. මෙන්න මේ පිළිසරණයි අපි සද්ධර්මය තුලින් ලබන්නේ. කිසියම් කෙනෙක් මෙන්න මේ රැකවරණය පිළිසරණ නොලැබුවදී තමන්ගේ දරුවන් කොච්චර ඉගෙන ගත්තා. තමන්ගේ දරුවන් කොච්චර ධනවත්ද හිටියත් තමන්ට ඇත්තෙම නියම නිදහස ලැබුණා වෙන්නේ නැහැ. දරුවන්ගේ නිදහස උනත් පිනොතින අපට අපේ ජීවිතයේ දිනපතාම ලෙඩ දුක් වලපත් වෙනවා. වයසට යනවා. මරණය කරා ළඟා වෙමින් ඉන්නේ. ඒ දුක් ටිකට හරිය අපට දිනපතාම මොහොන පාන සිද්ධ වෙනවා. මෙන්න මේ දුක් ටික පිනොතුනි සාන්දෘෂ්ටික ඵල වශයෙන් අකාලික ජීවිතය අර්ථයක් විදියට අපිට මේ ජීවිතය තුළදීම වහවහම පතක් කරගැනීම හැකියාව ඒ දර්ශනය තියෙනවා. මේ දර්ශනය බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්නට පින්නොතිනි බොහෝ දුක්ඛින්ද සාරංගගේ කල්පලක්ෂයක් විශාල පරිත්‍යාගයක් කළා. මේ ජීවිත කාලය තුළදීම පින්නොතිනි වසර 6ක් අපමණ දුක්ඛින්ද බුදුහාඳුරෝ. ඊටාම සීතල කාලවල බොහෝම අඩු වස්ත්‍ර ගානක යැපුණා. දිනකට බත් ඇටයක ගානට ආහාර අඩු කළා. සත්වයන් විදියට හැසිරුණා. පාද හතරෙන් ගියා. සත්තුන්ගේ ගොම මල මුත්‍රව අනුභව කරමින් දුෂ්කර ක්‍රියා කරමින් මේ යථාර්ථය හොයාගෙන ගියා. පිනොතින අපට එහෙම දුෂ්කර ගමනක් යන අවශ්‍ය නැහැ. ඒ දුෂ්කර ගමන තුළින් අවබෝධ කරගත් යථාර්ථයක් අපි මේ ලෝකයේ බිහි වෙන විටම බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය අහන්නට අපට අවස්ථාව ලැබිලා තියෙනවා. මෙන්න මේ අවස්ථාව පිනොතින අපි කිසි විටකත් මගේ හැරගන්නට හොඳ නැහැ. ධර්මය අහන්නටත් ඒ අහන ධර්මයේ මතකයේ තියාගෙන හැම මොහොතකම සිහියෙන් නොනින් පිළිපදිනටත් අපේ ජීවිතයේ ප්‍රධාන කාර්යභාරයක් කරගන්නට ඕන. ඉතින් ඒ සඳහා ඔබ හැම දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්තුනේ අපි සඳහන් කරා ශ්‍රද්ධාව කියලා. ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ දේශනා කරපු ධර්මයේ පිළිබඳව තියෙන විශ්වාසය, ගෞරවය. බුදුහාඳුරු මුලින්ම කළේ මෙන්න මේ අස්කන්නාසාදී ඉන්ද්‍රියවට ලක්වන රූපාදී ස්පර්ශ පහ ගැන රූප, ශබ්ද, ගන්ධ, රස මෙන්න මේවගේ යථා ස්වභාවය තේරුම් අරගෙන බාහිර රූපයක් පේනකොටම මේක අභ්‍යන්තර ස්වභාවය අනුව නේද කියලා නුවණින් මෙනෙහි කරලා හිත පැත්ත බලන්නයි මුලින් යොමු කළේ. මේකට කියනවා කාම භූමියෙන් නිදහස් වීම කියලා. කාම භූමියේ ලක්ෂණය තමයි පින්නතුනි සතර අපාය, මනස ලෝකය, දිව්‍ය ලෝක 6 කියන මෙන්න මේ 11 භවයන්හි ලක්ෂණය තමයි නිතරම සත්‍යා බාහිර රූපය මත යැපිලා ඉන්නේ. බාහිර දේවල් ලස්සනට තිබුණොත් සතුට වෙනවා. බාහිර දේවල් වෙනස් වුණොත් උ දුක් වෙනවා. මේක තමයි සාමාන්‍ය ලෝකයේ ස්වභාවය. ඒ නිසා පිටස්තර දේවල් ලස්සන කරන්න තමයි, වෙනස් කරන්න තමයි තමගේ මුළු ජීවිතයම ගත කරන්නේ. අන්න එවැනි ලෝකයට බුදුරජාණන් වහන්සේ මුල්ම පියවර විදිහට දේශනා කළේ මේ බාහිර නිර්මාණය වෙන්නේ තමගේ හිත අනුව නේද කියලා හිත පැත්ත බලන්නේ කියලා යොමු කළා. සරල උදාහරණයක් කියනවා නම් අපි කණ්ණාඩියක් ළඟට යනකොට අපිත් එක්කම බලපැටියෙකුත් කණ්ණාඩිය ළඟට ගියොත් බලපැටියේ හිතන්නේ කණ්ණාඩිය ඉස්සරහා යා තව කෙනෙක් ඉන්නවා කියලා. අපි ඇතැම් විට ඒ ඉන්න ගමනේම අපි කුවේර ටිකක් අරන් ගිහිල්ලා අපේ මුවන පැත්තේ අපි ගානවා. බලපැටිය ඇතැම් විට බලනවා මොකද්ද මේ කරන්නේ කියලා අපේ මුවන දිහාත් බල ඇතැම් විට. පින්නොතුනේ කණ්ණාඩිය ළඟට ගිහිල්ලා අපි කවදාවත් කණ්ණාඩියේ පේන රූපයට කුවේර ගන්නේ නැහැ අපි. ඇයි ඒ? අපි දන්නවා කන්නාඩියේ පේන ප්‍රතිබිම්බය මේ පැත්තේ තියෙන කියලා. පින්නොතිනි මෙන්න මේ අවබෝධය තමයි අපට මුලින් ලැබෙන්නේ. මේ බාහිර රූප ශබ්ද ආදී පිළිබඳව දුක්ඛෝ සැප ටිකක් තියෙනවා නම් ඒ ඇතිරෙන්නේ බාහිර ස්වභාවය අනුව නෙවෙයි, මේ පැත්තේ තමන් හිතන විදිය අනුව. මෙන්න මේක තමයි මුලින්ම ලබා දෙන අවබෝධය අපට. මෙන්න මේකට කියනවා කාම භූමියේ නිදහස් වීම කියලා. ඊළඟට දෙවෙනි පියවරේදී කරන්නේ මොකද්ද? මෙහෙම හිතුවත් කෙනා එයා හිතනවා ඊට පස්සේ ඇතුලේ හිත නිත්‍යයි කියලා. හිත නිත්‍ය ආත්ම සැපදයක් හැටියට අභ්‍යන්තරයෙන් අල්ල ගන්නවා. ඊළඟ පියවරේදී බුදුදහමෙන් කරන්නේ මොකද්ද? මෙන්න මේ හිතේ අනිත්‍යතාවය කියලා. හිතත් එහෙම ස්ථිර දෙයක් නෙවෙයි, ආත්ම දෙයක් නෙවෙයි, සැප දෙයක් නෙවෙයි කියලා බලන්නට ප්‍රඥා පැත්තට අවධානය යොමු කරන එක. මුලදී කලේ හිත පැත්තට අවධානය යොමු කළා, බාහිර පංච විඥානෙන් නිදහස් වුණා. දෙවනට කලේ ප්‍රඥාවට හිත තියලා විඥානෙනුත් නිදහස් වුණා. මෙන්න මේක තමයි පිටතුනි බුදුදහමේ කරන අනුශාසනාව. සරල අනුශාසනාව මේක. මෙන්න මේ ධර්ම තුල පිටතුනි තමන් ධර්මයේ ශ්‍රවණය කිරීම වැදගත් වෙනවා. යලි යලි ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. ඇයි ඒකට හේතුව? අපි සතර බොහෝ කාලයක් අහලා තියෙන මේ අකාර්තය නෙවෙයි. සතර විතරක් නෙවෙයි. මේ ජීවිත කාලයක් අපි අහලා තියෙන මේ අකාර්තය නෙවෙයි. අපි අහලා තියෙන බාහිර රූප තියෙනවා. මේ රූප ලක්ෂණයට පිළිවෙලට තිබුණොත් ඉන් සැප ලබා දෙන්නවා. හොඳට සංවර හිටියොත් හොඳයි. නැත්නම් බැනුම් අහන්න වෙනවා. මේක තමයි සාමාන්‍ය ලෝකෙදී අපි අහන දේ. ලෝකයේ පහළ වෙන ආගම් දර්ශන විද්‍යා සියල්ලම දේවල් මේකයි කරන්නේ. මෙන්න මේට වඩා ගැඹුරට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපිට කරන්නේ අභ්‍යන්තරයේ පැතරිය තියොම කරන එක. අර බාහිර කරන දේවල් ඔක්කොම ටික එක සුළු මොහොතකින් අභ්‍යන්තර පැත්තෙන් වෙනස් කළා තමයි දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ලෝකයේ කරන්නේ පාට කණ්ණාඩියක් දාගෙන, රතු පාට කණ්ණාඩියක් දාගෙන හැම තැනම තියෙන පාට දේවල් වෙනස් කර කර යනවා. යාර කවදාවත් ලෝකයේ පාට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඇයි ඒ? වරද තියෙන්නේ මේ පැත්තේ දාපු කණ්ණාඩිය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කරන්නේ මෙන්න මේක. අලුත් කණ්ණාඩියක් දැමීම නෙවෙයි. මේ දාලා තියෙන අවිද්‍යාව නැමැති කණ්ණාඩිය අපේ ඇස් දෙකෙන් ගලවන එක කරන්නේ. පින්නතුනේ දුකෙන් නිදහස් වීම කියලා අපට 아무 දෙයක් කරන්න නැහැ. දුකෙන් නිදහස් වීම කියලා අපිට කරන්න තියෙන්නේ ප්‍රඥා ලෝකයේ දල්වන එක විතරයි. උදාහරණයක් හැටියට දැන් මේ ශාලාවේ තනිකරම අන්ධකාර නම් අන්ධකාරය අයින් කරන්න කියලා අපිට කළු පාට බෑග් ටිකක් ගෙනලා අයින් කරන්න බෑ. අපිට මොකද කරන්න තියෙන්නේ? අපිට කරන්න තියෙන ආලෝකයක් දල්වන එක. ආලෝකයේ දල්වනකොට අන්ධකාරය දුරු වෙන එකේ සිද්ධාන්තයක්. අන්නේ වගේ වෙනතුනි අපට අපේ ජීවිතේ අපේ සිතේ බැසගෙන තියෙන අවිද්‍යාව නැමැති අඳුර දුරු කරන ප්‍රමාණයට අපට මේ ලෝකයේ තියෙන අන්ධකාර මඩල ගිලිහිලා ගිහිල්ලා ලෝක යථාර්ථය තේරෙනවා. ඒ තේරෙනවත් එක්කම අපේ ජීවිතේ වඩා වටිනාම දේ, ජීවිතේ කරන්න තියෙන හොඳම දේ මොකක්ද කියලා අපට තේරෙනවා. ඒ තේරීමත් සමගම බුදුහාඳුරගෙන ලොකු ශ්‍රද්ධාවක් ගෞරවයක් ඇති වෙනවා. ඒකට කියන ශ්‍රද්ධාව කියලා. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ කෙනෙක් විශ්වාස කරනවා කියන්නේ මේකයි. අනේ නිසා පිනතුණු උන්වහන්සේගේ ගුණයට අපි ගරු කරන ගමන් උන්වහන්සේ ගැන මොහොතක් අපි බුදු ගුණ සිහිපත් කරමු. බුද්ධානුස්සතිය වඩමු. ඒ බුද්ධානුස්සතිය අවසානයේ අපි බුදු පූජා පවත්වලා උදෑසන මූලික කටයුතු ටික අපි නිමාවටපත් කරනවා. Now we are going to contemplate on Buddha's noble qualities. Buddha developed his mind to the maximum level with compassion, loving kindness and wisdom. When we think Buddha's noble qualities, we can purify our mind from negative thoughts and also we can concentrate our mind in Buddha's noble qualities. Here, we are going to contemplate on Buddha's 9 noble qualities. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචර සම්පන්නෝ සච්චින්දේ ඉස් ది ఎక్సల్టెడ్ వన్ వర్ది అరహం සම්මා සම්බුද්ධෝ పర్ఫెక్ట్లీ ఎన్లైటెన్ విజ్జాచర సంపన్నో endowed with knowledge and conduct. Sugato, well born. Lokavidu, knower of the world. Anupuru Purisa Dhamma Sarati, incomparable trainer of persons to be tamed. Sattha Deva Manusanam, the supreme teacher of gods and men. Buddho, enlightened and exalted. Bhagava. Pinnatuni, now we are going to contemplate on these noble qualities one by one from beginning to end. බුදුරජාණන් වහන්සේ අරහං ගුණ යුක්තයි. අරහං කියලා කියන්නේ උන්වහන්සේ සියලු කෙලෙසුන් දුරු කරපු උත්තමයන් වහන්සේ කෙනෙක්. රාග දේශ මොහ කියන අකුසල ධර්ම කිසිදු දෙයක් ඉතුරු නොවන ලෙස උන්වහන්සේ දුරු කළා. ඒ වගේම උන්වහන්සේ රෝචයන්ගේ සියලු කුද සැලකිලට යුක්ත කෙනෙක්. එනිසා බුදුහාඳුරන්ට අරහං කියලා කියනවා. මේ බුදුරජාණන් වහන්සේ සමන් වහන්සේගේම ඥානයෙන් සම්බුද්ධත්වයේ පසක් කළා. ඒ නිසා බුදුහාඳුරණ කියනවා සම්මා සම්බුද්ධ කියලා. විඥාචරණ සම්පන්නෝ. උන්වහන්සේ ලෝකේ ගැන මනා දැනුමක් ඇති කරගත්තා. ඒ වගේම ඒ දැනුමට සරිලන විදිහේ සීලය, ඉන්ද්‍රිය සංවරය ආදී ප්‍රතිපත්ති මාලාවකින් යුක්ත වුණා. සුගතෝ. උන්වහන්සේ සාන්ත ගමනින් නිවනට වැඩම කළා. මේ ජීවිත කාලයේ උන්වහන්සේගේ ප්‍රකෘති ගමනත් සාන්ත ගමනක් වුණා. ලෝකවිදු බුදුහාඳුරෝ කාම රූප අරූප කියන මේ තුන් ලෝකයේ ගැන අතඹලක්සේ පසක් කළා. අනුත්තරෝ පුරිස ධම්මසාරති මේ ලෝකේන සැඩපරස පුද්ගලයන් උන්වහන්සේගේ මෛත්‍රිය සහ ප්‍රඥාව නැමැති ආයුධ වලින් දමනය කළා. බුදුහාඳුරෝ මිනිසයන් විතරක් නෙවෙයි දෙවියන්ට ශාස්ත්‍රවරයෙක් වුණා. ඒ නිසා මහසිර කියනවා සත්තා දේව මනුස්සානම් කියලා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු චතුරාර්ය සත්‍ය ධර්මය ලෝකෙට දේශනා කළා. ඒ නිසා උන්වහන්සේට කියනවා බුද්ධ කියලා. උන්වහන්සේ සියලු ලෝකයන්ගේ පුදසැලකිලට ලක් වුණා. තාම භාග්‍ය සම්පන්න කෙනෙක්. පිරිනිවන් පාලා වසර 2562ක් ගියක් වෙනතුනි. අදත් උන්වහන්සේ වෙනුවෙන් ලෝක පුරා මල් පහන් ආහාර පාන පූජා වෙනවා. ඒ උන්වහන්සේගේ භාග්‍ය සම්පන්න බව නිසා. මේ සියලුම ගුණයන් සිහිපත් කරමින් අපි උන්වහන්සේ ගැන ප්‍රසාදයක් ඇති කර ගන්නා වගේම උන්වහන්සේගේ අවබෝධය, උන්වහන්සේ අප වෙනුවෙන් දේශනා කළා වූ මේ දුකෙන් නිදහස් වීමේ මාර්ගය ගැන අපමණ ශ්‍රද්ධාවක් ගෞරවයක් ඇති කරගෙන ඒ මාර්ගය ඔස්සේ මමත් අප්‍රමාදීව ඉදිරියට යන්නට ඕන කියලා දැඩි වීරියක්, උනන්දුවක්, ශ්‍රද්ධාවක් අපි ඇති කරගනිමු. සාදු සාදු සාදු. අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. අරහං ආදී බුදු ගුණේ යුක්ත ඒ උත්තමයන් වහන්සේගේ අපරිමිත බුදු ගුණ සමුදාය උදෙසා උන්වහන්සේගේ සිරිපාමුල මා ඉතා ශ්‍රද්ධාවෙන් සෝදානම් කරපු මේ ආහාර පාන, මල් පහන් ආදී සියලු පූජා ද්‍රව්‍යයන් පූජා කරමු, පූජා වේවා. Now I am going to offer all these items to the Buddha. Contemplating on Buddha's noble qualities, his compassion, loving kindness and wisdom. By the power of all these meritorious acts that I do here, offering these items to the Buddha, may I be well, happy and peaceful. May all beings in the world be well, happy and peaceful. May all beings be attained final bliss of liberation. Sadhu, sadhu, sadhu. Ittithiso bhagava araham sammā sambuddho vinyā charana sampanno sugato loka vidu anuttaro purisa dhamma sārati sattā deva manussānam buddho bhagavāti vandāmi cetiyam sambhaṁ sambhaṭhāne supatitthitam sāririka dhātu mahābodhim buddha-rūpaṁ sakalaṁ sadā adhivāse tuno bhante pāniyam nupanāmitam anukampan nupāt patikan hātumud adhivāse tuno bhante bhojanam nupanāmitam anukampan nupādāya patigannātu muntama imena puñña kammena māme bāla samāgamo satam samāgamo hotu yāva nibbāna pantiyā sadhu sadhu sadhu.